මාර්ග පරාවෝදයේ හේතු වෙනවා. ශ්‍රාවක පිළිසකත් එසේමයි. ශ්‍රාවක පිළිස ධර්ම අස්තරවේ කිරීමේදී සමාජීගත වූවාන්ගේ දේශවල ළමාවගෙන ධර්ම ශීත වෙනවා. ආකීකත්ව මාසිකත්ව සම්බල් හේතුසෝ සමන්නා පරිත්ව ඕකතසෝ බෝධම්මල් සුභාති මේ ශ්‍රාවක පිළිසත කරතියෝතු ආකාරයේ පහදාවදාල දේශනය ආකීකත්ව ධම්මල් සුනාති සර්ව කෝටි ගණනාවකවත් ආයත ලැබෙන ලෝයේ ලෝකවා සුවගෙන දෙන මේ අතුතුම් බුදුගල කරය මත අත්‍යවශ්‍යයි මගේ දුක්ඛිනේ නිවාගන්න මගේ කෙලෙස්නේ නිවාගන්න අතර සතරාකාරයෙන් වහගන්න සදින ලෝක දෙක විහර කරගන්න ඥාන මාර්ගපා ලබන්න මේ ධර්මයේ මත අත්‍යවශ්‍යයි කියලා ධර්මයේ අවශ්‍යතාව ධර්ම ඡන්දය ධර්ම කාමිතේ දීපවා කරන්න ඇසියුයි මනසිකාත්වා සම්මාසුනාදි කියන්නේ දේශනා කළ ධර්ම පදයක් භාෂාව වෙනුදු කරමින් ගෙනෙහි කරමින් ඒ දෙවියන් කුසල හේතරකේ යොමු කරමින් නැවත නැවත දේශනාවටම සිත ලකු කරමින් ධර්ම ඇසිය යුතුයි. සබ්බං හේතස සමන්නා පරිත්වා ඒ ධර්ම කද එකක්වත් අපතේ යනොදී ඉලිහිය යනොදී මුතුලක් මෙලෙක්ලක් උපා ගන්න වගේ ධර්ම කද දෙකට අතුලක් කරගැනීමෙන් ධර්ම ඇසිය යුතුයි. ඕක සෝතෝ ධම්මල් සුනාති යකපිට නොබලා උදවිම නොබලා අත්‍යපාද විකාර නොදක්වා සමාධිගත වූවාකෙන් කල්පත්තේ දසවන් නවාගෙන සතියේ සම්පජඤ්ඤයෙන් දහම් ඇසිය යුතුයි. නිවැරදිව ධර්මාශ්‍රවණය කිරීමේදී භාවනාවේ සිනක් ලැබෙනවා. ඒක වාසනා සම්පත් තිබුණා නම් මාර්ගඵලාධිගමනයේ උපනිෂද වෙනසේ ධර්මදේශනයක් ලැබුණා නම් ඒ ආසනයේදීම මාර්ගඵල ආභෝධයට පවා හේතු වාසනා දෙනවා. ඒ කෙසේ වෙතත් අප දෙපාර්ශ්වයටම ධර්ම දේශනාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් අර සත්‍ය භෝගී කාර්යනාම මංගලයක් වැඩෙන බැවින් අවදාහයි සමා බලාපොරොත්තු වන රහත් භෝගී කසේ භෝගී අභිසම්බෝධිකේ තුන් භෝගී යාමේකින් සතරමඟ සතරඵල සාන්ත නිවන අවබෝධ කර ගන්නට මේ දේශනේ මේ ශ්‍රවණයේ හේතු වෙනවා. එනිසා කමෙතිකේ මේ බලාපොරොත්තු වන ධර්ම දේශනාව තුළින් අත්තකරගම ලැබෙනා වූ කුසල සම්පාල ධර්මය අභාවක්වාකෝ සතුන් වක්ෂීල දීපිරිස් මාතාවකේ පහන්යෙන් අත්තක් දේවා එතුමියගේ ධර්මඥාන භාවනාඥාන ජාති ජාති මුදුන් පමනවා ගන්න මේ ධර්ම දානමේ කියලා හේතු වේවා. මතු අනාගතයේ ත්‍රිපිටක පාළියේ වැඩි විද්‍යා ලාභීව සත්විද්‍යා ලාභීව සීපිසිඥාන ලාභීව ප්‍රාත්‍ය බෝධ්‍යානයකින් මේ මාතාවට අමාම නිවන් සුව අත් වේවා. අදත් මේ ධර්ම දේශනා කර්මස්තරවල මේ කුසල ආනුභාවයෙන් අතිවලාපෝත්තර සාධනක පරමාර්ථය සර්ව ප්‍රකාරයේ සකල දෙනෙ දෙනව ජයදෙන යෝති යෝති කරායනල සතු භෝධ්‍යානයන් සාක්ෂාත් කර ගැනීම දක්වා ඒක වාසනා වේවා කියන කරුණ සිත් දරාගෙන ධර්ම දේශනාවට සමන් දෙමු. සෝකාග්‍රව සමාසම් බුදුරජාණන් වහන්සේ සරත්වර ජේතවන මහා විහාරයේ වැඩෙන දිනක අවසානයේදී ස්වාමීන් වහන්සේලා 500 500 කල්යම් කුලක් වැඩිය. මේ තුන් පිළිසමයක දවස් වාර වැඩිලා මේ 500ක් ගණන් හිටියේ ස්වාමීන් වහන්සේලා බොහෝ සද්ධායෙන් සැසඳගත පරිදි ගුරු ඇසුරේ අවුරුදු 5ක ධර්මයෙන් ඉගෙනගෙන භාවනා කරනවා පදාරාගෙන ඊළඟ ප්‍රදේශවල ආරණ්‍ය සේනාසනයේ තුන් මාසයක් භාවනා ලැබුවා. ඒ කුමාරයේ පුරාම යහසල බලාපොරොත්තු වූ භාවනා රැළියෙන් අර්ථකේ සාක්ෂාත් කර ගන්නටයි. නමුත් මේ කුමාරයේ ඇතුළත බරම උත්සාහයෙන් උද්‍යෝගයෙන් අප්‍රමාදව භාවනා කරු නමුත් ඒ ස්වාමීන් වහන්සේලා එකලා කල්පියක් වූ කල්පියේ කල්පියේ දකින් ඒ ස්වාමීන් වහන්සේලා සමූහයට විහාරයක් විදර්ශනා ඥාන ආලෝකයක් උපදවා ගන්න බැරි වුණා. නැවත අවසානයේදී ජේතවනාරාමයේ පැමිණියේ ඒ භාවනා කර්මස්ථානයේ පිළිබඳව නිවැරදි කරගන්නයි. භාවනා යෝගිතේ අනුපාදාවක් කියනවා නම් ඒවා නිවැරදි කරගන්න වැඩිපුර කාර්යය තෝරාගෙන නාපතර යුද්ධයට යනවා වගේ මේ දෙලස් දෙලසුන් එක්ක සමුනාමයක අයවත් සාහන් නිගතයෙන් බලාපොරොත්තුෙන් තමයි ලැබි. උපලයේ සංසීවා ස්වාමීන් වහන්සේලා ඉදිරියේ කැරෙන ගැඳලා කියා හිටියා ස්වාමීන් අපි මේ වස්සාන කාලේ අසවල් අසවල් විදියට භාවනා කරනවා ලැබුවා. සමපතේ භාවනාවේ කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. භාවනකෙන් ආශ්‍රයයෙන් කමිනියකට නැතත් භාවනා කරတာ පිළිබඳව කිසිදු ක්‍රියාවක් නැහැ. අනිත් 500 දෙනුන් ස්වාමීන් වහන්සේලා දෙපිරිසක් ඒ වගේම කියා හිටියා. සුභාපුතුයාසේ වික්ෂුණාසේලා කවටාම් දෙන්නේ පුරු වාසලාව පුරු උපනිශ්‍රේ වල. අතීතක ඥානේ බලවදාලා මේ වික්ෂුණාසේලා පෙර ජාතියෙදී යම්කිසි භාවනා කර්මස්ථානය පුරුදු කළ හැටි මොකක්ද කිය. අනුමෝව කතාකව වික්ෂු පිරිස කාසික බුදුසසුනේදී මේ වගේම 500ක් වෙන එකතු වෙලා අවුරුදු 20000ක් මහරජම් කුල තිබුණා. උදාහරණයක් ඒ ජීවිතයේ වැඩිමල භාවිතාව කළ කියන්නේ අනිත්‍ය සමිද්‍රාව. අනිත්‍ය ආර්පාසනාව. දෙවෙනි කේසේ ඒ වගේම අවුරුදු 20000ක් පාසේ බුදුසසුනේ පැවිදි දුක්ඛානුපාසනාවක් ලැබුණා. තුන්වෙනි කේසේ එසේම පාසේ බුදුසසුනේ අවුරුදු 20000ක් මාර්ගයන් ගුණමින් අනාත්මානුපාසනාවක් ලැබුණා. මේ විපාකදයක් දාසලයක් වුණා. ඒ වගේ උපනිෂදයේ කාර්යය භාවනා කමතරක් සාර්ථක වෙන්නේ ඒසා පළමුවේනේ සංකීර්ණ දෙන වහන්සේට මේ පළමුවේ ධාපාවෙන් ධර්ම දේශනා කළා. දෙවෙනි පිළිසෙක දෙවෙනි ධාපාවෙන් තුන්වෙනි පිළිසෙක තුන්වෙනි ධාපාවෙන් ධර්ම දේශනා කළා. මේ දේශනය දේශනාව කරලක් නොව භාවනා මාර්ගයක් දුන්නා. සබ්බේ සංඛාරා අනිච්චාති අදාපරයය පස්සති අතේ නිබ්බින්දේ දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සාමවද අතර අවසන් වෙනකොටම තුන් මාසයක් භාවනා වඩා ප්‍රතිඵලයක් නොලද ඒ 500ක් දෙනා වහන්සේ මහා රහතයි කියලා. සම්මේ සංඛාරා දුක්ඛාදී අදාපන්හාය පස්සති අතේ නිබ්බින්දේ දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කිරිසත එදාපා වැනකොටම උච්ච උත්සාහේ භාවනා වඩලා කිසිදු අලිගයක් ලැබවාසිකි නම් යාපා කතරපද අවසන් වෙනකොටම සියලු කල්කියක් දෙනා වහන්සේ මහා රහත් වහන්සේ. සබ්බේ ධම්මා අරත්තාතේ යදාපඤ්ඤාය කස්සති අත නිද්දින්දේ දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. තුන්වෙනි කිරිසට එදාපා වැනකොටම තුන් මාසයක් වරු භාවනා කරන කිසිදු විශේෂාධිගමයක් නැතිව ගත මේ මොහොතේ ඒ 500ක් දෙනා වහන්සේම ආරහත් වෙයි කියලා. ලෝකයා බුද්ධජානන් වහන්සේගේ අනුකූල කුසලම් සාර්ථී ගුණ මහිමය, එවැගේම සත්‍යාවේ මනුෂ්‍යාන ගුණ මහිමය, බුද්ධෝ ගුණ මහිමය කොණීතේ ගුණන්ට මේ වාගේ අවස්ථා ළඟදී පුළුවන් වේවා. පළවෙනි ධාපාවේ තේරුම සබ්බේ සංඛාරා අනිච්චාදී ප්‍රත්‍යයෙන් හටගන්න බැරි සංකත සංඛාර ධර්මයක්. සියල්ල අනිත්‍යයි කියා යථා පරිණාමයේ පස්සේදී යමිතක විදර්ශනාපුරාණයෙන් දකීද අත නිින්දින් නැකේ දුක්ඛේ. ඒ දක්නා කෙනෙකි මේ සංචාස්කන්ධ දුකේ කලකිරි. ඒසේ මක්කෝ විසුද්ධියා මේ කලකිරී මෙවා නිරේදාව විසුද්ධිය මෙවත් සාර්ථ නිවනට මාර්ගයයි. සම්මේ සංඛාරා දුක්ඛාති හේතුන් හටගත් සියලු සංස්කාර දුක්ඛයි කියා යදා පඤ්ඤාය පස්සති යම් විටක විදර්ශනාඥානෙන් දකීද අත නිත්‍යම යකේ දුක්ඛේ හේ දක්වා දෙනෙහි අන්තස්කම් දුකේ කලකෙදි ඒක මග්ගෝ විසුද්ධියා. එය විසුද්ධි සංඛ්‍යාත නිර්වාණ ආභෝධයේ මාර්ගය. සම්මේ ධම්මා අනත්තාදී යදා පඤ්ඤාවේ පස්සති සියලුම සංකත ධර්ම අසංකත ප්‍රත්‍යක්ෂ ධර්ම අනත්තයි කියා යම් විටින් විදර්ශනා ආකාරයෙන් දැකියද අත නිබ්බින්දේ දුක්ඛේ හේසමෝ සුඛ්‍යා එපාලි පංචස්කන්ධ දුකේ කලකෙලේ ඒ නිවිදාව කලකෙලීම විසුද්ධි සංඝාත නිර්වාණය මාර්ගය මේකයි ධාතා කුලේ පිටිදේ දැන් මෙතන අපට පැහැදිලි කර ගන්න කරුණු කාරකයක් තියෙනවා ශබ්දේ ශබ්දේ කියන්නේ අලවශේෂ නිර්දේශ කියලා කියන්නේ අලවශේෂක ඉතුරුවක් නෑ ශබ්ද ශබ්දේ අලවශේෂාට ඉතුරුවක් නෑ කියන්නේ සංස්කාරයන්ද සංඛාරා සංස්කාර කියල සිය සංස්කාර එතකොට මෙතන සංස්කාර පදයකට පැහැදිලි කරලා තියෙන පදයක් සංස්කාර මේ සංස්කාර කියන පදය ඒකම අතරතද විසුද්ධි මාර්ගයේ විස්තර වෙනවා සංස්කාර කියන පදය සංකත සංස්කාර අභිසංකත සංස්කාර අභිසංකර සංස්කාර අයෝගාද සංකාර කියන සංකත සංකාර අභිසංකත සංකාර අභිසංකරණ සංකාර අයෝගාද සංකාර දෙවන අතර එහෙනම් මෙතන සංකත සංකාර සියල්ල සම්පින්දණය කර ගන්න අවශ්‍යයි සංකත සංකාර ඒ කියන්නේ නිර්වාණ ධාතුව හැර නිර්වාණය දෙකල අසංකත ධාතු නිර්වාණ ධාතුව හැර ඉන් ඇතික තේල ලෞකික රෝපෝත්තර සියලෝ ඇතික චාසක රූප ධර්ම සංකත සංකාරයේ රැඳෙනවා. එතකොට සිත් 89 චාසක 52 අපේ ස්වභාවය. හැබැයි මේක උදී අනිත් සාපේකියා අනිත් වාසයෙන් ගත යුතු දැනි ලෝකෝත්තර චිත්ත චාසක ධර්ම දෙන් කරන්න වෙනවා. ඒකට ලෝකෝත්තර චිත්ත චාසක ධර්ම විදර්ශනාට ගන්නේ නැහැ. ලෝකෝත්තර චිත්තක ඡායික කර්ම 36 නිර්වාණය විදර්ශනාට ගන්නෑ. ඒ නිසා ලෞකික චිත්ත 81 ඉගේ දැචාරික බලක් දෙක අපිසු. පරමාර්ථ වශයෙන් මේ කොටස් තුන. මේ අර්ථය සංකත සංකාර. ඒ සංකත සංකාර ඇතුලේ තම ඉතිරි අර්ථ ගොඩනගන්නේ. අපි සංකත සංකාර ඊළඟ. අපි සංකත සංකාර කියන්නේ එය කුසල නකුසල නිසා හටගත් විපාක චේතනාවේ බහාභාවය වූක. කුසල නකුසල කර දැරීම හටගත් විපාක චේතනාවේ බහාභාවය වූක. මේ වාක්‍යවල අපි සංකත සංකාරය. මේවා සත්‍ය සංකාර වල තමයි. අර සංකත සංකාරය අචේතනික අචේතනික සියල්ලම සාධාරණ අපි සංකල්ප සංකාරයේ වැදෙන්නේ සත්‍ය සංකාර ලකමල දෙන්න ධර්ම කොටසයකටයි. ඒ කියන්නේ ලෞකික විපාක චෙද්ද දෙකයි. එහෙමද විපාක ඡායක ධර්ම චෙද්ද පහයි. අරමුණ දෙක විශ්සයි. මෙන්න මේක වල කියනවා අපි සංකල්ප සංකාරය. කුසල කුසල කර ගැනීම කටගත් දේවල්. අපි සංකල්ප සංකාරය කියන්නේ අපි සංකල්ප සංකාරය කියන්නේ කුසල අකුසල චේතනා කියලා නම. යෝගක වශයෙන් කුසල අකුසල චේතනා කියනවානේ 29ක්. අකුසල චේතනා 12යි. ලෞකික කුසල චේතනා 18යි 29යි. මෙන්න මේ චේතනා 29 කියනවා අවිසව කරණ සංකාර. ඒ කියන්නේ විපාක චේතනාසික ධර්ම සහ කර්මජ රූප උපදෝල හේතු. අවිසව කරණ සංකාර. අයෝගාවි සංකාරයට නිදීයියට නම යම් කිසි ක්‍රියාවක් සඳහා ගන්න උත්සාහයේද වීර්යයේද කියනවා අයෝගාවි සංකාර. ඒකත් දැන් මෙතන සංකත සංකාරය කියනකොට ලෞකික සියලුම ධර්මයි. අපි සංකත සංකාරයේ කියවම ඒ සියල්ල මේ සංකත සංකාරයට ඇතුළත් වෙනවා. අවිසංකරණ සංකාරය සංකත සංකාරයට ඇතුළත් වෙනවා. අයෝගාද සංකාරය සංකත සංකාරයට ඇතුළත් වෙනවා. ඒකා මෙතන සත්‍ය සංකාර අනිත්‍යයේ කියනකොට අර ලෞකික සෙත් 81ක් එහෙම චෛතක ධර්ම 52ක් අපේ ශරීරයක් තුනෙන් මේ ධර්ම සමෝහය යදෙනවා. ඒ අම්මුදි වචනේ කියනකොට සංකත වචනේ කියනකොට මේ මහකොළෝ මහාකාරේ ආවේ සංරේෂෝදි මණ්ඩල කාර්කා ග්‍රහ ලෝක සතර ආකාරයේ මනුෂ්‍ය ලෝක ජීව ලෝක 6, ග්‍රහ ලෝක 16, අරූප ලෝක 4, එවාගේම ජාති ක්ෂේත්‍ර 10000 සත්වල, ආපවා ක්ෂේත්‍ර 10000 සත්වල, විෂය ක්ෂේත්‍ර අනන්ත සත්වල කොහොමයි තියෙන්නේ සංකප්ප සංකාරයේද සම්මේ සංකාරයදින කදී අපේ ආත්මයගෙන සමුතිය කතා කරනකොට හේතෝ නෝන්ගේ සම්මාදාගත ඇතිවෙනකොට වගේ අදම සාක්මාව ගලු සිවි ඇලදීව පපමස බඩවැල් අතුරු ගහන නැතුණු වහර දතුණු වහර බල ඉක්මන පිස්සෙන් කරගන්නේ ගහගේ නියමිතල කමුණු වුණොතල කෙලසුදු සමිමිලුන කොටස් දෙකක් සැදේ සංකාර ඒ වගේම කපුසෝත ධාන ජීව ආත්මය මාන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශා මේ ධර්ම ආයතන 12. එවාගේම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්පන්ද පහ. එවාගේම ධාතු 18 ඉන්ද්‍රිය 23 ඔක්කොම කියන්නේ මේ කෙල ස්කන්ධේ සංකාර අධිකයි. අපේ පරිහරණය කර දේවල් මේ දේවල් වල අනුකෝටි එවාගේම ඇතිල කොටමෙන්ට එවාගේම කෝප දිනා එවාගේම කෑම බීම ඇඳුම් කැලඳුම් ඉලංගා ඔක්කොමයි කියන්නේ සම්පේ සංඛාරාදින පදේ. එනවා සමෘතයෙන් ගන්නකොට සියල්ල සංඛාරාදින පදේ ඇතුළත් වෙනවා. මේ සියල්ල දේපෝකයෙන් කටලා ඒක සමාහයෙන් කටලා දෙදරින් ඒවා සම්පේ සංඛාර. එතකොට මේ සම්පේ සංඛාරා අනිත්‍යාදින පදේට දුක්ඛාදින පදේට සම්පේ සංඛාරාදින පද සාධාරණයි. ඒක කියන්නේ අනිත්‍ය වාක්‍යයේ දුක්ඛ වාක්‍යයේ දෙකක් ඊළඟ සබ්දේ අම්මා අනත්තා දෙවතන සංඛාරා නොකියා සම්මා කියලා පදයක් දේශනා කළා. මේක කියනවා තේරුවා. කියන්නේ සබ්දේ සංඛාරා අනත්තා කියන තිබුණා. නමුත් එහෙම නෙමෙයි අනත්ත කියන පදයක ගැනීමේ සම්මා කියන වචනයක්. ඒ අනුසාරද මේ සංඛාරාකෙන් හේතේ හටගත් දෙයක් අපිට. හේතුන් හටගත් කියන සංඛාර. නමුත් ධාතුනේ කටේ ඇතුළත් වෙන අසංක දේක. ඒ මොනවාද අසංකකය? දැන් නිර්වාණ ධාතු අසංකකයක්. නිර්වාණ ධාතු හැර තව අසංකකයක් තියෙනවා. ඒවත් තමයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. දැන් අපි සම්මුතිය වචනේ භාවිතා කරනවානේ. දැන් පරිණාම කර, හේදම් කර, සරණම් කර, දීපම් කර, පොන්ගන්න, මංගල, සුමන, දේවත, සෝගත මේ නම් කියනවා. ඒ කයක කොහොමද අසංකකයක් ඈත ගන්න? එතරම් අපේ බුදුරජාණන් වහන්සේගේ නම කියන සැනෙයි මොංගලම් ආනන්ද සාසුතු රාහුලාගේ මහෝත්තරයන් වහන්සේගේ නම කියනවා. එතරම්ම දුක් ගැමුණු පරාප්‍රෝගාරු එතරම්ම සාත්‍යවාදී මාධ්‍යවාදී නම් කියනවා. දැන් අද පාරවෙන්නත් මේක දනාගෙන නම අපි භාවිතා කරනවා. එතරම්ම කුස ලක්ෂාදීක නම, දයාදරණෝක නම, මාර්ගෝක නම, එතරම්ම ගෞරවක නම විදිතරුවට නම් මේකේ නම් පාවිච්චි කරා. මේ පාවිච්චි කරන නාම සම්මුති මේවා කියන්නේ සත්‍යප්ති කියලා. ඒ එක එක භාෂාවකෝ මේ මේ පිළිවෙත පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන සම්මත දේවල් අසංකතයි. ඒවා හේතුෝගයෙන් ගත දෙන්නේ. ඒ අනිත්‍ය දුක්ඛ ලක්ෂණ කියන්නේ නැහැ. ඇතිවීමක් නැතිවීමක් කියන්නේ නැහැ. දැන් දී කන්දර කියන උතුම් නම ඔක්තර කියවා මේක දෙවෙන්නේ අසවෙන්නේ තා අනාගතයේ ලෝකුරා බුදු මොහොත කරන කර්ම වෙනම කාටි කරාවි ඒක වෙන්නේ අනිත්‍යයක් වෙන්නේ අනිත් ඒවාගේ ප්‍රඥාතිය ප්‍රඥාතිය අනිත්‍ය දුක් දෙකට ගැලෙන්නේ නමුත් ඒක අලක්කයි අලක්කයි එනිසා තමයි අර සංස්කාර ධර්ම සහ සත්‍යයේ ධර්ම එසියල ආහාරයෙන් තමයි ඇතුළත් කොටේ සම්මේ ධම්ම අනත්ත ආදී ආදේශනා කළා. තුන් දෙනෙහි දෙයයි සරකා බලන්නට ඕනේ. අනිත්‍ය දුක්ඛ අනත්ත කියන ලක්ෂණත්‍රය. අනිත්‍ය දුක්ඛ අනත්ත කියන ලක්ෂණත්‍රය තමයි විදර්ශනා. යයි සීලවේ සම්පේතු උපාධ්‍යයන් කතාදේවා අත්තක්කරා දීපද සම්බුද්ධයන කතාසිතා. යන්තකපාදාතාවකේ ලෝකේ ජනතාවක් ඉල්ලුකොට යහලාභියෝ වාද දෙපහුනෝ දෙවුනෝ බබලෝ යවාදු සරුවක් යවාදුම පහරුණානේ අකුරු අටක් වැඩි පද තුනක් වතා දෙන්නයි පහරුණි අනිච්චං දුක්ඛං අනත්තා අනිච්චං අකුරු තුනයි දුක්ඛාය අකුරු දෙකයි අනාත්තා අකුරු තුනයි. මේ අකුරු අතරේ පද තුන තමයි දේශනා කරලා තියෙන්නේ. මේකට කියනවා විදර්ශනාභය. මේකට කියනවා සාමාන්‍ය ලක්ෂණ. මේ සයිස්කාර ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ පොදු සෑම දෙයකම පොදු සාධාරණ ලක්ෂණ කියන්නේ. සංස්කාරයන්ගේ පොදු ලක්ෂණ තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒකත් මේ පොදු ලක්ෂණ තුන ආවෝද කර ගැනීම තමයි සීල විසුද්ධිය. සීල සම්පත්‍ය අවශ්‍යය. චිත්ත විසුද්ධිය. ඥාන සමාපත්‍ය අවශ්‍යය. චිත්ත විසුද්ධිය නාම රූප පරිච්ඡේදයක් ඥාන අවශ්‍යය. කාය කරන විසුද්ධිය නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාව අවබෝධ කර ගන්න අවශ්‍යය. මග්ගාමග්ග ඥාන ගන්න විසුද්ධිය උද්‍යාමී ඥාන අවශ්‍යය. භවයන් පසනාව ඉන්දියාවට භවයන් පසනාව එවගේම පාදුකාන්තාව ආදීන නිද්දේදා මුතිකාමේතා පත්‍යංකාන කරලා මේ ඥාන පරම්පරාව අවශ්‍යවන්නේ නිමුණු ලක්ෂණ තුන අවබෝධ කර ගන්න. ඒ ලක්ෂණ තුන අවබෝධ කර ගැනීම තමයි විදර්ශනාව. මේ ලක්ෂණ තුන අවබෝධ කර ගන්නා ළඟ සමාවෙන්නේ මනුෂ්‍යයද අත නිද්දින්නේ මුක්තිය. තාතෝ කුණේම කියන අත නිද්දින්නේ මුක්තිය. මේ පංචස්කන්ධය වලම දුක්ඛ කියන වගේ දුක්ඛ සංඛ්‍යාත පංචස්කන්ධය කියලයි. පංචස්කන්ධය වලට දුක්ඛ ආකාරයේ අරසියවක් පදිනවා. නිවිදාවක් පදිනවා. නිරීමකක් පදිනවා. මේ නිවිදාව මේ පරිචිනේ අයිතිවන්නේ පරිපදා ඥාය දර්ශන විසුද්ධියට අනුරෝධ ශාස්ත්‍රයට හේත භවෝ විසුද්ධිය එය විසුද්ධි සෞඛ්‍යාත නිවනට මාර්ගයයි. නිර්වාණය කරපු නම විසුද්ධි. විසුද්ධි සෞඛ්‍යාත නිර්වාණයට ඇති මාර්ගය තමයි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ ලැබෙන මේ නිවිදා. සත්‍යප්පල දුක්ඛය කියන එකයි. ඒකෙන් දැනගත සරලව බලන්නට වඩා මේ අනිච්ච දුක්ඛ අනාත්ම කොහොමද අපි අවබෝධ කරගන්නේ? මේක තමයි ව්‍යාපාරණය. අත්‍යවශ්‍ය කාර්යය බුද්ධ ආගමේ හැරෙන කිසිම ආගමක කිසිම දාර්ශනිකයෙකුගේ අනිත්‍ය දුක්ඛාත්ම ආවෝද කර ගැනීම උපදේශයක් නෑ. මේ ආවෝද නොකරගත්තොත් කවදාකවත් දුකෙන් මිදෙන්නේ නෑ. මේ ආවෝද කරගත්ත කෙනෙක් කවදාකවත් දුකෙන් ඇදෙන්නේ නෑ. මේ ආවෝද කරගන්න උපාය මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා වැඩි. සීලය මුලත සීලය එවැගේම දෙවර්ගයේත අනගාරික සීලය කොටස් තියෙනවා. විවාහයේ වල සීලවන්ත වූ පරිදිව අනගාරික සීලවන්ත වූ සීල විසුද්ධියක පාත්‍රවලට ඕනේ. ඒක සීල විසුද්ධිය කියන්නේ සමා සමාදන් වෙනත් සීලය අවහටකේ සුවිසුද්ධව ආරක්ෂා වී තිබෙන්නට ඕනේ. මොනවද මේ අවහට? අකල්ල, අච්චිත්ත, අසකල, අකල්ලාස, විජිස්ස, විඤ්ඤෝක්කසත්ත, අපරාමත්ත, සමාධි සංවත්තික. මේ කරුණු වලින් සීල ආරක්ෂා වෙති දෙන්නේ තෝරන්නේ මේකයි සීල විසුද්ධිය. අකල්ල කියන්නේ සමා සමාදවගත සීලය මුලියු අමිනු සිකපදයක් නොකදී තිබෙන්නට ඕනේ. අකල්ල. අච්චිත්ත කියන්නේ සමා සමාදවගත සීලයේ නැතිව චිකපදයක් නොදී ජීවත් වෙන්න ඕනේ. අසරණදී මේ කියන්නේ සමා සමාදාන ගත සීලයේ හේනියක ශික්ෂාපද කීපයක් නොකදී ජීවත් වෙන්න ඕනේ. අකල්පාප සීලයේ කියන්නේ සමා සමාදාන ගත සීලයේ ඇලුම් තැනින් තැනින් චිකපද ලැබී ජීවත් වෙන්න ඕනේ. මේ ලක්ෂණ හතරයි. උජිස්ස සීලයේ කියන්නේ සංවාය ප්‍රවාහ නොවි සීලේ රැකී යුතුයවා ඒකන ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා නාමු ලාභ හේවා අපේක්ෂා කරගෙන සීල රැක්කොත් එතන කුසලාවක වහල්න සීලයක් කුසලාවට යටත් වූ සීලයක් ලෞකික සංකප්ප සකාගල සීල රැකෙනවා නම් ඒක කුසලාවක යටත් වූ සීලයක් එහෙම නැතුව එළින්ම මාර්ගඵල නිවන අවබෝධය අපේක්ෂාවෙන් කියලා පුරන්නට ඕනේ ඒක උජීස සීලයක් ඉන්න කොටස අපරාමත්ත අපරාවත් විඤ්ඤුක්ඛ සබ්ද විඤ්ඤුක්ඛ සබ්ද කියන්නේ තමා දක්වා කියලය බුදු කසේ බුදු මහරහතන්ලා හොසේලා ඉනිගත සීලයක් උන්වහන්සේලා සාරුකයා සතුටේ සීලයක් උන්වහන්සේලා කුරවලද සීලයක් ඒ ඥානවන්තයන්ගේ ප්‍රසන්නතාවට ලක්වන හැරදාගා සීලය විඤ්ඤුක්ඛ සබ්ද සීලය අපරාමත්ත කියන්නේ මේ සීලය මට මගේ සාක්ෂි ජීව සංකල්පය මගේ සාක්ෂි ධර්ම සංකල්පය මගේ සාක්ෂි මනුෂ්‍ය සංකල්පය ඒවා ලැබෙන්න ඕනේ ලෞකික සංකල්පය අපේක්ෂා කළා නම් එතන කල්වාරයි දික්කේ දෙකේ සීල ඉස්පස් වුණා පරාවර්තනය වෙන එහෙම නැතුව නිජම නිවාර ප්‍රාර්ථනාවේ සීල රැකීම අපරාමද්ද සීලය නියමිතව අපයා සීලයක් ඇත්තේ සීලවන්තය කතාමුලට ගියා දරිතලාවකට ගල්තලාවකට ගියා කල්‍යාණදෙකට ගියා ජීවකත් කාලයකට ගියා මහානාවකට මිච්චු ආලයක් දාන විට සමාධිය වෙනවා ඒ සමාධි කරගන්න සුදුසු පවරතව අපයා සීලය සමාධි සරවතිනේ සීලය මෙන්න මේ කියන කරුණාවෙන් කාරණා සීලය සීල විසුද්ධියයි විචුන් ආසේ සීලය සීලයන් අතරින් උතුම් සීලයේ පොහොයක් සමාද සීලයේ ඒක සකල සංවර සීලයේ නමින් හඳුන්වනවා ධාතුමෝස සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආදිවකාශුද්ධ සීලය සහ ආප්‍රත්‍ය සමීසිත සීලය මේ සිස් ආකාරයෙන් විසුද්ධ වූ ශ්‍රීසුද්ධ වූ උතුම් ආත්මනාවෝ සීලයක් ඇති සීලවන්තයා කියන සමත භාවනාවක දෙන්නකෝ සියලුම තමත භාවනාවට ආවද කියලා. නමුත් තමන් මේ ධර්මයේ අනුරූපව භාවනා කරගලා තෝරා ගන්න ඕනේ. තමත භාවනා කියනවා කියලා. මේ අතලියෙන් කියාවෙ කියනවා භා ලැබෙන භාවනාව. යහ ලැබෙන භාවනාව කියන්නේ. මේ ප්‍රථම ධර්මයේ භාවනා ලැබෙන භාවනාව 11ක් තියෙනවා. කලින් විදිහේ තුන්වෙනි ධර්ම තමත ලැබෙන භාවනාව 9ක් තියෙනවා. අතරේ ජානේ පහල ලැබෙන ආකාරය තමයි තාප්තිය. එවැයෙම රූපාට ජාල කියලා ලැබෙන පරිවර්තන කියනවා විතරා. අරූප සමාපත් විතරා. ඉන් දත පහල දත අසුබ දත අනුස්සති සතර බබ ඉහෙරල ආහාරයේ පටිච්චෝල සංඥා චතුරාර්ය අවස්ථාන අරූප සමාපත්ති කියන අතරේයි මේ අතරේ ධර්මපදයේ ධර්ම කුඩයක් කියන දිස්සාවි ආයතපතිය ආනාකායකතිය 22 කාපුයි යකයාව අතර 26 අනි අරූප සමාපත්ති අතර කියන දෙය අර්ථලා කර්මස්කාර කියයි. උද්දානෝසති ධර්මාවසති සංඝාවසති දීලාවසති ධාවාවසති දේවතාවසති උපසමාවසති මරණාවසති කියන ආකාරයි ආහාරයේ පටිපෝල සංඥා කාර්මිකාර කෙරෙහි 10 උපකාර සමාධියකට කර්මස්කාර 10යි. සියලුම පිළියෙල. එයින් යම අකුණයයි කායගත දියකේ එකලෝ කුලා ප්‍රථම අධ්‍යාපනය පහළක් ලැබෙනවා. මෙත්තාවරුය මිදිතා ගෙන් කුලව කලින් දෙවෙනි තුන්වෙනි ධ්‍යාන පුරා පහළක් ලැබෙනවා. විශේෂම බලවේගයෙන් හතරවෙනි ධ්‍යානයේ පහළක් ලැබෙන්න පුළුවන්. ආනාපානසතිය කියන එක කපේක ඌමාර්ගජාත අතරම තාම උදාර පුළුවන්. දැන් කපේ යතුරේ ආපාද කපේ කැටි නැමේ අරු සමාපති අතර උදාර පුළුවන්. එවිදේක සමත භාවනාවේ ජීවේ. ඉතින් දැන් අපේ ආපාදේ උදාරයෙන් තෝරේ. දැන් ඉතා ලකුණින් නිවන් දැකන කෙනෙක් විදර්ශනා පාඩමක් කරනවා. ඒක හොරයි. මකේදාහ විපස්සනා යාවේ ඒ භාවනා මාර්ගය සමත යාවේ විපස්සනා යාවේ කියන මාර්ග දෙකක් තියෙනවා. සමත යාවේ කියාට යාව සමාපත් විකතවගෙන ඉදස්නාට වෙන්න පුළුවන්. විපස්සනා යාවේ කියා අර ශරීර සමාධි විපස්සනා සමාධිය සමලක්කාරක කරගෙන විපස්සනා වාදයන් ගන්න ලබන. ඒකට සුෂ්ක විදර්ශකය. සුෂ්ක විදර්ශකය ඒ සමාධියේ විහාර වදාගෙන ඉපදියාදාලා අතේ උතුමාගේ කියන්නේ සමධ්‍යානික ඒක සමධ්‍යානික වශයෙන් අපි ඉස්සරහ ගලෝ මේ විදිහට සලකනවා අද යන්නේ ප්‍රාණීය භූමියට මාල්කාරය. ඊළඟට මාර්ගය. අනිත්‍යෝ කියන්නේ කඩේ ගැලෙන්නේ කල්පාංග අනිත්‍යයි. අනිත්‍යකක ආදි වර්ගකාර කල්පාංග අනිත්‍යයි. එහෙම කියලා කියන්නේ. අනිත්‍යකක කායේ ඒ කියන්නේ ඉස්සර නැති දැනය. ආදි අන්තකාවේ මරා කදා කැටි බැරි. ඒ කියන්නේ උපදීන අර කියන්නේ නැතිවීම. ඊළඟට ධර්මයේද අතිවීම නැතිවීම කියන මරා කදා කැටි ඒක අත්‍යයයි. ඒක තමයි අනිත්‍යතාවයනේ. කල්පාංගයේ බලවතෝටි ජනාවියාදි මරණයේදී අනුකලකෝ කල්පාංගය අලෝක බවවා. ඒ කියන්නේ ඉදීම, දීම, දිවීම. මේ ආකාරයෙන් කරුණේනවා නම් ඒක කියලා සමෝතවා. ඒක කනිච්චලා. කල්පාංගයේ කලකෝටි උත්තර ජනාවියාදි ජනාවියාදි මරණයේදී යාවාදීති ලෝක යාවාදීති ලෝක සංගේ පතිතෝ සංජාතංගා කල ඒ කියන්නේ ජරා ව්‍යාධි වල දුලේ අතරෝතාවේ කරණය වෙනවා ඒ තමයි කලකෝතය ඒක අනිත්‍යවත් ඊළඟ පහමතු කලකෝ පහමතු සබ්බාත නිපාතකය සමාවේන කියන සංකේතය අහෘපකාල ජීවිතව සමාවිත. ඒකේ ස්වභාවයෙන් සමාවෙන්න තවකාර පිළිදෙනවා. උස්සාවේව සංකේතයේ පිළිදෙනවා. සංකේතයේ කියනවා සමාවේල පිළිදෙනවා යනවා ඒකේ කියනවා සමාවු. ඒ තමයි කියලා. ඊළඟට අද්දේ සත්‍යවත් ලිපාදිකාය කෙලවවත් සභාවකාර අභාවකෝ පංචාංගා අගුවා. ඒ කියන්නේ නිත්‍ය සුඛ සුඛ ආදී සාර ස්වභාවයන් යෙදේ තමයි.

සංඝාතත් කටපාඩකාරී බය. ඒ කියන්නේ සියලුම භයයන්ට ආහාරයක්. බය කල්පනීය සංඛ්‍යාත නිර්වාණයේ ප්‍රතිපදයක්. ඒක පංචස්කන්ධයේ භය. උපස්සබ්දේ. උපස්සබ්දේ. අයෝකේ අනාත්මේ අනුපාදේ දෝෂෝකප්පකාරය. උපාදරෝවිය අරිදි භාවයාහාරයේ ඒ කියන්නේ මේක ආරක උපද්දේයාවෝ සමාපතිපත නිරුදගෙන ඒ වගේම භූතාවිත වූ කෙනෙක් වගේ භූතාවිත වූ කෙනෙකු බලාවෙන්ද බෑ ඔහු භාවයේ ඉවත්කෙ කියලා කියනවා ඒ වගේම භූතාවිත වූ කෙනෙකු වගේ උපද්දේයයට කාතරන බැරි උපස්සක් ඊළඟට අතාල අතාල කියලා කියවෝ අතා එලතෝ අලපනේ දේවතාවය අතාලෝ ඒ කියන්නේ විශේෂයෙන්ම අවහලක් නැහැ. ඉතින්ම හොයන්න අපේ සමාන කලාවිදින් නොලේ. ඉතින් රකවන්න අපලේ. ඒක ආදානකෝ. කලෙලතු අල්ලීකෝ අනාරාකාය අල්ලීනවෝගෙච්ච නේලකීචාවායකය හල හලේතු. ඒකනේ කලෙන්න කලන්නේ. මොහවෙන්න කලන්නේ. දේවෙන්න කලන්නේ. ඒක පරිත්‍යාසන්නේ අලේ. අපලෙලතු නිසිතාවන් භාසාරකතා භාවතෝ අසලතු. ඒකවවරි දීකම යනවා පරිත්‍යාගයෙන් අවදාපා පිළිකක් ලැබෙන්නේ නැහැ කරුවක් ලැබෙන්නේ නැහැ කවුරුත් සම්දේ ඒක ආකරනද ආගියද ආගියද දුක්ඛතාවයේ දුක්ඛතේ ආගියද වෙනවා ආගියද අපිට ආ දීනම වාපි ගැප්ත කරත් දේවිය ආගියද අපලවල සම්දේ දැන් අදලත නැහැ අයවාගේ කපලාවේ වාගේ ආගියම සරිසුකාරයේ ආගියද ඒ කියන්නේ මේ කරක් දුක. ජීවිතේ දුක. ඒ දුකක් ඔය කරක් නෑනේ ඔක ආගියය. දුකයක්. සාමාන්‍යයෙන් කියනවා ආ ඊනම් ගැටි වාටි ගැටි බලන්න කියලා කියනවා. සරලව තමයි. සරලව ලව ආගියද. සරලව එකම බැලියක් අපේ ඉන්නවා. ඒක ලවාගෙන ඒ ගේ කරලක් කියනවා ආගියේ ඉන්නම ගැටි ඉන්නවා. ඒවා ගන්න ඉන්නවා. ආදිනවා ඉල්ලනවා කඩේනවා ඉල්ලන්නේ කොහොමද වෙලාවු ඉල්ලන්නේ ඉතින් ඉවරයන්නේ යා යා කියන්නේ සවාය ඒක දෙකක් සමානයක් ඇතුළේ ආදී ඉන්නේ අප මොලක ඒ කියන්නේ සතර අපායද සතර අපායද යා යනවා විහාරේ මරණා නේද අමතර ජීවය යාවේ කාවන්ත මේ විදි උපදවයට පහතර දැරි අප මොලක ඉතින් මේ එක එක ඥානයේ යෝගාවලයේ නිරේකණය කරගන්න යන්නේ නැහැ. සැබවින්ම ආර චිත්ත සමාධියක් උපදවාගෙන ප්‍රධානවාදයෙන් ඕදාකපදයේ සතුට කර්යාල සමයදින ඉන්නේ. ඉන්නත් ආලෝකයෙන් බලලා මේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනත් ලක්ෂණය ජීවිත ජීවිතය මේ ප්‍රමාවදේ. එතකොට මෙන්න මේ වෙනේකදී මුලින් මේ යෝගාවචයාගේ සංකල්පයයි අර භවනාංකාදලා ඥානය එවගේ භාගිකත්වන ඥානය දීපිදාදීන ඥානය දීපිදා ඥානය මුංචිකුමාවිත ඥානය ප්‍රතිසංකාරකදලා ඥානය මේ ඥාන පරම්පරාව පහළ වෙනවා. පහළලා පහළලා ගියලා අන්තිම සංකාරුපේක්ෂාය අරගෙන ගැටලුවා. මේ සංකාරුපේක්ෂා ඥානයේ වැදගත්කම යෝගාවචයාගේ සිටේ ඇති වෙන ස්වභාවය මෙකේ ඉලක්ක ප්‍රමාණයට ගැලවිය. මේ වෙනම කරලාදී අයං සිතාලේකම සමානයි චිත්තේකාමතාවක් ඇතිව ඇතිලා මෙකාපත්තේ දුක්ඛත්තේ එකාපත්තේ නිරෝධසත්ති මේ දෙක සංකාරේ දෙක ගන්න. ඒ කියන්නේ කර්මස්කන්ධයේ දුක්ඛත්තේ කර්මස්කන්ධයෙන් මේ විමුක්තෝනිය විතරමයි නිරෝධය නිරෝධසත්ති. ඉතින් මේ දෙක අර තුනේ කරේ මේ ලෞකාවෙත් යාවේ ඊතර යෝගාවචරයාගේ චිත්තේ අත්තාවේ ඥානයේ කියන උත්කාරගාමී විපස්සන. සැබවින්ම ඒ යෝගාවචරයාගේ ඒ අවස්ථාවේදී ආයුන්දීය ධර්ම පහ බල ධර්ම පහ බුද්ධාගමයේ මාර්ගාවේ සත්‍යවාදයට කැමති විමුණාලෝ යෞෂේ යෝගෝදී වායලා හරි ඉඳගෙන හරි සැතපේගෙන හරි දෙලක්කන් සම්මයේදී හරි ආරෝහණයවදී ඒ ඉන්ද්‍රියාගේ ධර්මයන්ගේ සත්‍යවාදයට කැමති අවස්ථාවකදී උත්සාහගාමී විපස්සනාෙන් දැකී ඊළඟටම මනෝග්‍රාහකේ එක පහදී පරිපාලන උපකාරය අනුලෝම භෝතකෝකයේ මේ පහවරේ යම අතර පහරේ දුරවා ඒ පරිණාමය උදාන අනුලෝම භෝතකෝකයේ අතරේ සමාධියේ සිටේ බවල වශයෙන් කුලේ සත්‍යා ඉන්ද්‍රිය නැයි අද සයිස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය ළඟදක මේ සිත් කුණේ උදාසනා කරේ භෝතකෝකයේ පරිපාලන උපකාර අනුලෝම සමාධියේ සිටේ සමාධි ඉන්ද්‍රිය ගැටේ දුකදාන දුක් ලක්ෂණ වශයෙන් මේ සිත් කුණේ උදාසනා කරේ සමාධියේ සිටේ ප්‍රඥායයේ ගැටිය දියුම දියුමදාන කලකලාව උදාසනා කරේ. එතකොට මේ පරිසරය උපකාර අනුලෝම කියන සිත්ුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගුණේ යම් විචාරයක් ගැනවා. ඒ නිසා මේ ආකාරයෙන් විමෝක්ෂමුක විමෝක්ෂයට මුලින් ඇතුව දොරටුව. විමෝක්ෂ දොරටුව කියන එකයි මේ සිත්ුනේ කියන්නේ. මේ සත්‍යාවෝලක ඥානය අනුලෝමවා. ඊළඟ භෝතෘකෝෂයෙන් සහ දීපේ සංසාරයේ කවදාක ඉහිලින් වගේ දුරුවා වූ නිර්වාණ ධාතුව ආවර්තන වශයෙන් ගන්නවා. ඊළඟට සත්‍යයේ සිටේදී අර මහාවගේ සංකාණයේ නීතිස්තරක ධාරාවක් පහළවෙනවෝ අර නිරෝධ සත්‍ය ආරම්භකදී නේ දුක්ඛේ සමුදය මාර්ගයේ කෘත්‍ය වශයෙන් අභිපමනය කරමින් ඒ නිරෝධ සත්‍ය ආරම්භකදී සෝවාන් මාර්ග චිත්තේ පහළ වෙනවා. ඒ මාර්ග චිත්තේ අනුතරව කරුණ දෙකක් පහළ වෙනවා. ඒ චිත්ත නීතිය සම්පූර්ණ වෙනවා. ඉන් අනතරේ ධාර ප්‍රතිතරී මාර්ගයේ නැගිට ප්‍රහාරද මාර්ගය ඵලය නිර්වාණය ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේක්ෂා කරනවා. එක පිටකින් නෙමෙයි චිත්ත වේදී දෙවියෙතෝ මාර්ගය බඳා චිත්ත වේදී දෙවියෙතෝ ඵලය චිත්ත වේදී දෙවියෙතෝ නිර්වාණය. ඒ වගේම ප්‍රහාරද ප්‍රමාණයේ ක්‍රේණ වේදේ ධර්ම ප්‍රත්‍යේකා වේවා. ඉතිරි ක්‍රේණ වල ප්‍රමාණයේ ප්‍රත්‍යේකා වේවා. ඊවර ප්‍රමාණයේ චේතනා සංකේත තිබුණාන ඒ ආකාරයේදීම ලැබෙන විද්‍යාවේ වරණයකට විපාකයන වඩාගෙන වඩාගෙන ගියෙලා දෙවියන් ආරම්භනාවය දෙවියන් මාර්ගයේ චිත්ත වේදේ ප්‍රබෝධ කරගන්නවා. ඒකදී තරවගේ පරිකාර උපකාර වහනෝ යෝගෙකෝ වේලවට හෝරාගේ චිත්ත පහළ වෙන්නේ ඊළඟට සතරදාන මාර්ගයේ චිත්තයේ පරිසිද් දෙක ඊළඟට ආගමේ කාය චිත්ත වේදී අයවත් දෙවියන් විසින් වාදවන්නේ විහාර දෙවියන්ට නැවත අනාගත මාර්ග චිත්ත වේදී ඒ කියන අවස්ථාව තුළ සමුද කරගත යෝගාවචරයන් වහන්සේට ඊළඟට හතරේ ආකාරයට සමුද කරගන්න වාසනාවක් ඉගෙනගෙන ඒ ආකාර මාර්ග වෙනවා. ඉතින් මේ විදිහට අතර මාර්ගයක් යන්නේ අර නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගෙන අනුමතයි සමුදේ මේ දුක්ඛේ සමුදේ මාර්ගයේ කියන තුන ඒ උත්සාහ සමය වශයෙන් අවබෝධ කර ගැනීම අපරාධ සත්‍යය කටවරක අවබෝධ කර ගැනීමේදී ඒකේ මාර්ග මාර්ග අවස්ථාවේදී

විද්‍යාව සමජාතීය සත්‍යයයි විපාක සමජාතීය සාහතය වෙන නිරෝධාරි සත්‍යයයි නිරාමෝධිත ගැනීමට ඇති වූ ආර්යචාර මාර්ගය යොදත් නිරෝධාමයේ විචාරාරි සත්‍යවල අලංකාරේ මහා බුදු සසුනේ මහාකාරේ වාසයලා විකතවමනේ වූ පාදයේදී ඒ ආර්ය සත්‍ය අතර ආභෝධ කරගෙන අදවාමල අමාමාලිවන් වැඩියා ඒ සතරගොත් කරණය කරනවා කෙලෙස්ිනේ නිවාගල පහල සරණවාදයේ විදගත්තාව සියලු බුදු සසුනේ මහාකාරේ වාසයලා දෙකේයි වැටෙන්නේ සලකන්නේ ධමස්කාරයේ වේවා අපතල් ජීවිතයේ ප්‍රවත්තය ගන්න කියලා පහලවාදී සියලු කුසල කාර්යයේ කාර්ය දෙවියන් වහන්සේ අනුගමනය කරන්නේ සතුරාගේ සත්‍යකාරයේ වූ